Praise God. Hallelujah. So there is a secret for change. වෙනස් වීමට යතුරුක් තිබෙනවා. Hallelujah. රහසක් තිබෙනවා වෙනස් වීමට. And it is about the gospel of our Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියයි. In Romans chapter 1 verse 16. රෝම පොතේ පළවෙන පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා. For I am not ashamed of the gospel of Christ. මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. That means we should be bold about the gospel. ඒ කියන්නේ සුභාරංචිය ගැන අපි නිර්භීත වෙන්න අවශ්‍යයි. We believe, you know, this morning we sang that beautiful song about believing what we believe. We believe that Jesus is our Lord and our Savior. අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අපගේ ගැලවුම් කරු අපගේ ස්වාමීන් වහන්සේ බව. When we believe, we have to live what we believe. අපි යම් දෙයක් විශ්වාස කරාම ඒ විශ්වාස කරන දේ තුළ අපි ජීවත් වෙන්න අවශ්‍යයි. You know, somebody said, if you are ashamed of the gospel, යම් කෙනෙක් කිව්වා ඔබ සුභාරංචිය ගැන ලැජ්ජා වෙනවා නම්, if you are not at ease when you share the gospel, ඔබ සමාදානෙන් ප්‍රීතියෙන් සුභාරංචිය බෙදා ගන්නේ නැත්තම්, there might be a spiritual disease in you. යම් ආත්මික රෝගී තත්ත්වයක් ඔබ තුල ඇති කියලා යම් කෙනෙක් කිව්වා. Hallelujah. Hallelujah. We should be bold to share about Jesus Christ. යේසුස් වහන්සේ ගැන බෙදා ගන්න ඔබ නිර්භීත විය යුතුයි. For it is the power of God unto salvation to everyone that believeth. අදහන්නා වූ සියල්ලන්ටම මෙය දෙවියන් වහන්සේගේ බලයයි ගැලවීම පිණිස. Wow, look at that. If you meditate on that, it's so powerful. මේ ඔබ මෙනෙහි කරොත් මේ ඉතාමත්ම බලවත්. It is the power of God unto salvation. දෙවියන් වහන්සේගේ බලයයි ගැලවීම පිණිස. To everyone that believeth. විශ්වාස කරන අදහන්නා වූ හැම කෙනෙකුටම. So that means when you believe. ඒ කියන්නේ ඔබ විශ්වාස කරන විට. Power is available for us for change. වෙනස් වීම කෙරෙහි බලය අපි උදෙසා තිබෙනවා. The word there is dunamis, which means ability to make changes. එතන වචනය dynamis ඒ කියන්නේ වෙනස් වීම ඇති කරන්නට ඇති බලයයි. So even after you believe in the gospel, we have to continue to believe in the full gospel of the Lord Jesus Christ. අපි සුභාරංචිය ගැන අදහන්න පටන් ගත්තට පස්සේ අපි උන්වහන්සේගේ ඒ සම්පූර්ණ සුභාරංචිය විශ්වාස කරන්න අවශ්‍යයි. It's not enough to receive salvation to be born again. ගැලවීම ලැබීම නැවත උත්පාදනය වීම පමණක් මදි. Salvation is a whole package of God. ගැලවීම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ package එක. Hallelujah. Hallelujah. And if we believe, we can see the manifested power of God in operation in our lives. අපි විශ්වාස කරා නම් දෙවියන් වහන්සේගේ ඒ බලය අපගේ ජීවිතයේ ප්‍රකාශ වෙනවා අපට දකින්නට පුළුවන් වේවි. As a Christian, you are not meant to live life under the circumstances. කිතුනුවෙක් හැටියට අපේ ජීවිතය ජීවත් වෙීම සුදුසු නැහැ අපේ වාතාවරණයන් වලට යටත් වෙලා. Many people say, I'm doing all right under the circumstances. සමහර අය කියනවා මම හොඳින් ඉන්නවා නමුත් මගේ වාතාවරණයන් තුල තමයි ඉන්නේ. God wants us to be above our circumstances. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ වාතාවරණයන් උඩින් අපි ක්‍රියා කිරීමයි. Hallelujah. Hallelujah. Occupying new ground and territory. Hallelujah. ඒ අලුත් ස්ථාන අලුත් දේවල් අත්පත් කර ගැනීම තුලින්. Hallelujah. Hallelujah. Like what we are doing in our church the last few days, you saw the pictures. පහුගිය දවස්වල අපගේ සභාවේ කරන ක්‍රියාවන් වගේ. When we say we are moving forward and upwards, අපි කියුවහම අපි ඉදිරියටත් ඉහළටත් යනවා කියලා. That means we are taking territory, we are taking new ground, we are taking possession. Hallelujah. එතන අපි අලුත් දේවල් අලුත් බිම්වලට අලුත් ක්‍රියාවන් කරන්නට ඇතුල් වෙනවා. අපි යම් දේවල් අත්පත් කරගන්නවා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Are you with me? ඔබ මා සමගද? And to live this victorious life, මේ ජයග්‍රාහක ජීවිතය ජීවත් වෙන්න, we must learn to work our faith. අපගේ ඇදහිල්ල ක්‍රියාවට දමන්න අපි ඉගෙන ගන්න අවශ්‍යයි. You know, when we were born again, අපි නැවත උත්පාදනය වූ විට, God gave us a measure of faith. දෙවියන් වහන්සේ අපට යම් මිම්මක් දුන්න ඇදහිල්ලේ. Every one of us got a measure of faith. අපි සියලු දෙනාම ඇදහිල්ලේ යම් මිම්මක් ලැබුවා. But now we need to build on that faith. නමුත් අපි දැන් ඒ ඇදහිල්ල තුල වර්ධනය වෙන්න ගොඩනගන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. Because if you are to take ground, if you are to make changes in your life, අපේ ජීවිතේ වෙනස් වීම ඇති කරන්න නම්, අපි දේවල් අත්පත් කරගන්න නම්, you have to be a man or a woman of faith. අපි ඇදහිල්ලේ පුරුෂයෙක් නැත්නම් කාන්තාවක් වෙන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. And the Holy Spirit is given to us to train us in the word of God and to train us in the area of faith. සුදාත්මයන්න් වහන්සේ අපිට දීලා තිබෙන්නේ ඒ වචනය තුළ ඇදහිල්ල තුළ අපිව පුහුණු කරන පිණිසයි. Hallelujah. Hallelujah. So we must learn to work our faith. Everyone say work our faith. අපි ඉගෙන ගන්න අවශ්‍යයි අපගේ ඇදහිල්ල ක්‍රියාවට දමන ආකාරය අපි කියමු ඇදහිල්ල ක්‍රියාවට දැමීම. Hallelujah. Hallelujah. Everyone can work our faith. අපි හැම කෙනාටම පුළුවන් අපගේ ඇදහිල්ල ක්‍රියාවට දමන්න. We need to exercise our faith. අපගේ ඇදහිල්ල අපි ක්‍රියාවට දමන්න අවශ්‍යයි. If someone is in the natural, if someone is only eating all 3 times, 4 times a day, but never does any exercises physically. භෞතිකතාවලේ අපි ගැස්තුත් ස්වභාවිකව යම් කෙනෙක් මිනිස්සෙක් නිතරම කකා බිබී 3-4 පස්පාරක් ඉන්නවා නම් දවසට කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නැත්නම් I tell you that person is going to die very young. තරුණ වියේදීම ඒ මිනිස්යා මරණයටපත් වෙයි. Because his body cannot have strength because it's not exercised. මන්ද ක්‍රියාකාරකම් කරලා නැති නිසා ඒ ශරීරය ව්‍යායාම් කරලා නැති නිසා ශක්තිමත් නැහැ ශරීරය. In the same way a Christian needs to exercise his faith. ඒ වගේම කිතුනුවේ ඔහුගේ ඇදහිල්ල ක්‍රියාවට දමන්න අවශ්‍යයි. He has to put the word of God to action in his life. දේ වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි ඔහුගේ ජීවිතේ. He has to put the word to work. Hallelujah. වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. Because the word works for you. Hallelujah. මන්ද වචනය ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Say the word works all the time. නිරන්තරයෙන්ම වචනය ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Irrespective of who you are. ඔබ කවුරු වුණත් you have to apply the word into your life. ඔබ වචනය ඔබගේ ජීවිතයට අදාළ කරගන්න අවශ්‍යයි. No matter what you talk about, ඔබ කුමක් කතා කරත්, you can sometimes talk some very nice words. යහපත් වචන ඔබට කතා කරන්නට පුළුවන්. But it has to be words of faith. නමුත් එම වචන ඇදහිල්ලේ වචන විය යුතුයි. Hallelujah. Hallelujah. Are you with me? ඔබ මා සමගද? Are you ready to take a look at some scriptures? Bible පද කිහිපයක් දැස බලන්න ඔබ සූදානම්. Hallelujah. Hallelujah. 2 Corinthians 4:13. 2 Corinthians 4:13. It's a very powerful scripture. ඉතා බලවත් Bible පදයක්. It says we, that is us, those who are born again, we having the same faith, spirit of faith, according as it written, I believed and therefore have I spoken. We also believe and therefore speak. මම විශ්වාස කෙලිමි ඒ නිසා කතා කෙලිමි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මය ඇත්තා වූ ආත්මය ඇත්තා වූ අපිත් විශ්වාස කරමු. So it says we have in the same spirit of faith. ඒ ඇදහිල්ලේ එම ආත්මයම අපි තබා ගනිමි. So faith is a spirit. It's a spiritual act. ඇදහිල්ල කියලා කියන්නේ ආත්මයක් ආත්මික ක්‍රියාවක් the faith is the response of the human heart to the word of God ඇදහිල්ල කියලා කියන්නේ මිනිසයාගේ ආත්මය නැත්නම් මිනිසයාගේ හදවත දෙවියන් වහන්සේගේ වචනයට දක්වන ප්‍රතිචාරයයි faith is not a feeling ඇදහිල්ල කියන්නේ හැඟීමක් නෙවෙයි some people say I feel God is going to do something in my life සමහර අය කියනවා මම මට හැඟෙනවා දෙවියන් වහන්සේ යම් දෙයක් මගේ ජීවිතේ කරන්න යනවා I feel God is going to do some miracle in my life මට හැඟෙනවා දෙවියන් වහන්සේ මගේ ජීවිතේ හාස්කමක් කරයි කියලා but after some time they are disappointed නමුත් කාලයකට පස්සේ ඔවුන් දුකට පත් වෙනවා and they say pastor I really felt God was going to do ඔව් කියනවා pastor ඔව් මට දැනුණා දෙවියන් වහන්සේ යම් දෙයක් කරයි කියලා but even his words he said I felt faith is not a feeling ඇදහිල්ල කියලා කියන්නේ හැඟීමක් නෙවෙයි මිනිස්යාගේ වචන වලින්ම කිව්වා හැඟුණා කියලා මේ ආකාරයෙන් when you have faith you know it is working for you ඔබට ඇදහිල්ල තිබෙනවා නම් ඔබ දන්නවා මේ ඇදහිල්ල ඔබ වෙනුවෙන් ක්‍රියා කරන බව hallelujah hallelujah so it says I believed and therefore I have spoken මම විශ්වාස කළෙමි එබැවින් මම කතා කළෙමි you have believed in your spirit ඔබගේ ආත්මය ඔබ විශ්වාස කළා තිබෙනු you have received that word into your spirit and now you're speaking from your spirit එම වචනේ ඔබගේ ආත්මයට ලබාගෙන දැන් ඔබ ආත්මයේ වචනේ එළියට The words that you're speaking is not coming from your mind or your feelings it is coming from your spirit. ඔබ කතා කරන වචන පැමිණෙන්නේ ඔබගේ මනසෙන්වත් ඔබගේ හැඟීම් වලින්වත් නෙවෙයි ඔබගේ ආත්මය තුලිනුයි. Jesus said the words that I speak are life and spirit. යේසුස් වහන්සේ කිව්වා මම කතා කරන වචන ජීවනයත් ආත්මයක්. Hallelujah. Hallelujah. So we see that we also believe. අපිත් විශ්වාස කරනවා. Now when he says also believe, this is referring to something that was written in the Bible before. Because if you can we have the amplified for that please? එතන කියනවා අපිත් විශ්වාස කළෙමු. ඒ කියන්නේ මීට අතීත කාලයේ වෙච්ච දෙයක් ඒ ස්ථානයේ සඳහන් කරනවා. Look at that. Yet we have the same spirit of faith as he had. Who wrote? මේක කවුද ලිව්වේ? So somebody has written. යම් කෙනෙක් ලියලා තිබෙනවා. So the apostle Paul is saying we believed what was written. Paul තුමා කියනවා මම අපි විශ්වාස කරනවා ලියා තිබුණ දේ. And it is, where is it written? It's in Psalm 116. කොහෙද එය ලියා තිබෙන්නේ? ඒක ලියා තිබෙන්නේ ගීතාවලිය 116 වන පදේ. In Psalm 116 the psalmist is narrating a situation in his life. එය ලියපු එක්කෙනා ඔහුගේ ජීවිතයේ යම් වාතාවරණයක් එතන කියා දෙනවා. The psalmist is going through a traumatic situation in his life. ඉතම අමාරු සහගත තත්වයක් තුලින් මේ පුද්ගලයා යනවා. It's very interesting when you study that Psalm 116. ගීතාවලිය 116 අධ්‍යයනය කරාම ඉතාමත් රසවත්. He says the sorrows of death compassed me and the pains of hell got hold of me. I found trouble and sorrow. ගීතාවලිය 116 තුන්වෙනි පදය මරණයේ රැහෙනෙන් වටකරනු ලැබීමි. ශෙල්ලේ වේදනාව මා අල්වා ගත්තේය. විපත හා දුක මට පැමුණුනේය. So this was a real situation of this man, the psalmist. He went through maybe some sickness, some situation in life that he felt, you know, he was feeling like almost dying. මේ ලියන ලද පුද්ගලයාට මැරෙන්න පවා හිතුණා. මන්ද ඔහුගේ තත්වය වාතාවරණය ඉතාමත්ම අසීරු වුන නිසා. But as you read that we can see some, you know, how this man's situation changes. නමුත් අපි මේ දේ කියවනකොට අපි දකිනවා මෙයාගේ වාතාවරණය වෙනස් වෙච්ච ආකාරය. So let's look at another verse in that same, I think, what was the verse I gave? 9, is it? 4. Did I give 4? Okay, let's read 4. For thou hast delivered my soul from death, mine eyes from tears, my feet from falling. 8. Okay, verse 8. Okay. No, let's go. 8. Verse 9. Let's go to verse 9. I will walk before the Lord in the land of the living. So now, this man, although he was in this difficult situation, now he's beginning to speak words of hope, words of faith. නමවන පදයේ ජීවතුන්ගේ දේශෙහි ස්වාමීන් ඉදිරියේහි හැසිරෙන්නේ මිහි. බොහෝ අමාරු අසීරුතත් මරණීය තත්වයක් තුලින් ගිය නමුත් ඇදහිල්ලේ වචන නිදහස් කරන්නට ඔහු පටන් ගත්තා. Now what are we doing? We are looking at this psalmist and we are trying to learn from his spirit of faith. මේ ගීතාවලිය 116 ලියපු එක්කෙනා දැස බලමින් ඔහුගේ ඇදහිල්ල ඔහුගේ ආත්මයේ මේ ආකාර ක්‍රියා කරපු ආකාරය අපි ඉගෙන ගන්න යන ඔහුතුලින්. Next verse. ඊළඟ පදේ. I believe therefore I have spoken, I was greatly afflicted. මම විශ්වාස කරමි, එබැවින් කතා කරන්නෙමි, මම බොහෝසේ පීඩිත වෙමි. I was greatly afflicted. But he's saying now I believe and I have spoken. එතන කියනවා මම බොහෝ ලෙස පීඩා වී සිටියෙමි. නමුත් ඔහු විශ්වාස කළා, ඔහු කතා කළා. Next verse. ඊළඟ පදය. I said in my haste all men are liars. සියලු මිනිස්යෝම බොරුවකයි මාගේ ඉක්මන් කමින් කීමි. Now he is also now trying to correct some things that he was doing wrong. ඒ වගේම ඔහු අතින් සිදුවෙච්ච වැරදි now දැන් ඔහු නිවැරදි කරනවා. See, when you go through some crisis in life, ඔබ අමාරු තත්ත්වයක් තුලින් යනකොට ජීවිතේ, it is an opportunity for you to look, you know, make assessment in your life where you went wrong. ඔබට පිටිපස්ස බලලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් කොහෙද ඔබට වැරදුනේ කියලා. This man acted in haste. මේ මිනිස්සයා ඉක්මන් කමින් එතන ක්‍රියා කළා තිබෙනවා. He spoke words in haste. වචන ඔහු හදිසියෙන් කතා කළා. You know, have you ever spoken words in haste? ඔබ හදිසි වෙලා වචන කතා කරලා තිබෙනවද? And realized later on they were wrong words. පස්සේ තේරුම් ගත්තා ඒවා වැරදි වචන කියලා. Next verse. ඊළඟ පදය. What shall I render unto the Lord for all his benefits towards me? ස්වාමීන් විසින් මට කළා වූ සියලු යහපත් කම ගැන උන්වහන්සේට කුමක් දෙම්ද? Now what is he doing? Now he's beginning to acknowledge all the benefits that he received from the Lord. Then ohu etu ganwa deviyan wahansegen laba gatta sielu aashirwada. And he's asking himself, what can I give to God in return? Then ohu ohutama hita ganwa mata den kumakda deviyan wahanseta e wenuwata denna puluwan kiyala. Hallelujah. Hallelujah. We need to search our hearts again and again, and see how much God has blessed us and what we can render to him in return to that. අපි නිරන්තරයෙන්ම අපේ හදවත සෝදිසි කරලා බලන්න අවශ්‍යයි. උන්වහන්සේ අපිට දුන්නා වූ ආශිර්වාද ඒ වෙනුවට අපිට කුමක්ද උන්වහන්සේට කළ හැක්කේ කියලා. Hallelujah. Hallelujah. We can never outgive God. අපිට දෙවියන් වහන්සේට උන්වහන්සේ දීලා තිබෙනවට වඩා නොදී ඉන්න බෑ. Hallelujah. But all our giving, everything that we give, maybe it's service to the Lord, serving the Lord, our giving has to be acts of faith. Namuth ape deviyan wahanseta api karana seve wenna puluwan, deema wenna puluwan, e siyalla kala yutte adahillen pamanai. Next verse. Ilanga pade. I will take the cup of salvation and call upon the name of the Lord. Mama galawime kusalana ragena swamin wahansege naamen yaagnya karanni. Verse 15. Am I the right? Verse 15. Okay, 14. I will pay my vows unto the Lord now in the presence of his people. 14 වන පදයේ එසේ ස්වාමින් වහන්සේගේ මුළු සෙනග ඉදිරියේහි මාගේ බාර උන්වහන්සේට ඉෂ්ට කරන්නෙමි. Look at that. It's interesting. He's saying, I will pay my vows unto the Lord now in the presence of all the people. මාගේ බාර උන්වහන්සේට සියලු සෙනග ඉදිරියේ මා ඉෂ්ට කරන්නෙමි කියලා ඔහු කියනවා. You know what is a vow? මොකක්ද බාරයක් කියලා කියන්නේ? It is something that you promise to give God. දෙවියන් වහන්සේට අපි පොරොන්දුවක් වීම යම් දෙයක් දෙනවට. So when you read this, we can think that this man made a vow but he did not pay it. අපිට හිතන්න පුළුවන් මේ ස්ථානයේ කියන දෙයින් මේ මිනිස්යා යම් පොරොන්දුවක් වීලා දෙවියන් වහන්සේට ඒ දේ ඉෂ්ට නොකර ඉන්නේ. Do you know such people? Who tell the Lord, if you do this, all my life I will serve you. සමහර කියන ස්වාමීනි ඔබ වහන්සේ මේ දේ කරා නම් මගේ මුළු ජීවිතේම මම ඔබට සේවය කරන්න යනවා කියලා. But when that happens, then you just forget about it. නමුත් ඔවුන්ට අවශ්‍ය දේ ඉෂ්ට වුණයින් පස්සේ ඔවුන්ට ඒ කරපු බාර ඔක්කොම අමතක වෙලා යනවා. Hallelujah. So this is the vow is a spiritual act here. ඒ බාරයක් වීම දෙවියන් වහන්සේට ආත්මික ක්‍රියාවක්. It is by faith he should have given that. ඇදහිල්ලෙන් තමයි මොහු ඒ දේ කළ යුත්තේ. It's a demonstration of your faith. මෙය අපගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමක්. Your giving is a demonstration of your faith in God. අපගේ දීම දෙවියන් වහන්සේට අපගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමක්. So unless this man paid his vows, there was something that was blocking his blessing. Mohuge sielu baareyan ohu ishta kare naththam e ohuge aashirwada walta e baadawak una. He realized that. Ohu e de eettu gatta. See, when we look at the blessings of giving in the Bible, Bible e deeme aashirwadaya desa api baluwoth, we see that our giving has powerful effects in our lives. බලවත් බලපෑමක් තිබෙනවා අපගේ දීම අපගේ ජීවිතයේ මතට. If you look at our tithes, අපගේ දසයෙන් කොටස් දෙස බැලුවොත්, if you're a child of God, දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ, a tenth of your income belongs to God. අපගේ ආදායමෙන් 10%ක් අයිති වන්නේ දෙවියන් වහන්සේට. In Malachi chapter 3, මලාකි පොතේ 3 පරිච්ඡේදයේ verse 11 and 12, 11 සහ 12 පද. See, when you pay your tithe, apage dasen kotas api gewana kota, you pay your tithe, you don't give your tithe because tithe belongs to God anyway. Deviyan wahanseta thamai ape dasen kotasa aithi ඒක නිසා අපි දසෙන් කොටස් දීමක් කරන්නේ නැහැ උන්වහන්සේට දසෙන් කොටස් ගෙවීමක් කරන්නේ. Verse 10 speaks about giving the tithes. Verse 11 now, and I will rebuke the devourer for your sakes, and he shall not destroy the fruits of your ground, neither shall your wine cast her fruit before the time in the field, says the Lord of hosts. Malaki 3:11 නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස ඒවා කා දමන්නාට නුඹලා උදෙසා තර්ජනය කරන්නේ මි කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලෙහි එහි ඵල නොහෙළන්නේ යයි සේනාවල ස්වාමීන් වහන්සේට කියනසේක. I want you to see this very carefully. හොඳින් අවධානය යොමු කරන්න. It starts by saying and I will rebuke. This is God speaking. මෙතන කියනවා සහ මම නාස්තිකාරයව ප්‍රතික්ෂේප කරනවා කියලා. See, it is speaking about, in the Old Testament about agriculture. මෙතන කෘෂි කර්මය ගැන කතා කරන්නේ පරණ ගිවිසුමේ. Where a farmer grows a field, he puts in lot of effort, but due to some famine or some situation, the fruit of the ground is destroyed. ගොවියා බොහෝ වෑයම් යොදලා ඔහුගේ ගොවිපළ දියුණු කරනවා. නමුත් ක්‍රුමීන් හරි මොනවා හරි ප්‍රශ්නයක් නිසා විනාශ වෙනවා ඒ ගොවිපළ. And today we see many people have the same problem. They earn money. There's no problem in making money, but they are unable to enjoy the money that they have earned. අද දවසෙත් ඒ ප්‍රශ්නය ලෝකෙ පුරා තිබෙන දෙයක්. බොහෝ අය හම්බ කරනවා ආදායමක් ලබනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය අවස්ථාව නැහැ ඒ දේ භුක්ති විඳින්නට. Because of the devourer. විනාශ කරන්න නිසා. Because of the devourer. විනාශ කරන්න නිසා. That devourer is the devil. ඒ විනාශ කරන්න යක්ෂයා. And he destroys, our happiness, our peace, our health, our family. යක්ෂයා විනාශ කරනවා අපගේ සතුට, අපගේ නිරෝගී භාවය, අපගේ පවුල්, අපගේ ආර්ථිකය. And the only way the Bible speaks about rebuking the devourer is by giving tithes. ඒ නපුරා නැත්නම් යක්ෂයව ප්‍රතික්ෂේප කරන එකම ආකාරය බයිබලයේ අපට කියා දෙන අපගේ දසෙන් කොටස් දීමයි. So you can fast and pray, you can pray a lot, you can do all the things, but if you are not paying your tithes, ඔබට නිරාහාරව යාඥා කරන්න පුළුවන්, බොහෝ යාඥා කරන්න පුළුවන්, නමුත් ඔබගේ දසෙන් කොටස් ඔබ දෙන්නේ නැත්නම්, the devourer has a right to your harvest. විනාශ කරන්නාට අයිතිවාසිකමක් තිබෙනවා ඔබගේ අස්වැන්න කෙරෙහි. Hallelujah. This is one thing I learned in South Africa this time. දකුණු අප්‍රිකාවේදී මම ඉගෙනගත්ත දෙයක් මේ. So it is so powerful. Your tithe is not just something that you give if you want to give or not. ඔබට කැමති නම් නැත්නම් අවශ්‍ය නම් පමණක් දෙන දෙයක් නෙවෙයි අපගේ දසෙන් කොටස්. Your tithe will secure you from the devourer. ඔබගේ දසෙන් කොටස කරන කොටගෙන ඔබට සුරක්ෂිත භාවයක් ලැබෙනවා ඒ විනාශ කරන්නාට නැත්නම් යක්ෂයාට එරෙහිව. Hallelujah. Hallelujah. Last week I was talking about the robbers, the thieves that come to take things that belong to you. මේ සතියේ මම ඔබත් සමග බෙදාගත්තා සොරුන් ගැන, අපේ දේවල් සොරාට අරගෙන යන අය ගැන. And Satan and the demons, they are thieves. සාතන් නැත්නම් යක්ෂ බලවේග ඔවුන් සොරු. So you can see people earning money but they cannot enjoy their money. Their money goes off for doctors' bills and different things, for bad decisions that they make. They lose. They gain money and they lose. In Sinhala they call it වගතුවක් නැහැ. Have you heard that word? සල්ලි හම්බ කරන නොත් වගතුවක් නැහැ. So yeah, that's okay. Next verse 12. දොලොස්වෙනි පදේ. Are you with me? And all, again, and all nations shall call you blessed, for ye shall be a delightsome land, says the Lord of hosts. මලාකි 3:12 නුඹලා වාසනාවන්තයෝ යයි සියලු ජාතීන් කියනවා ඇතමක් නිසාද නුඹලා පියකරු දේශයක් වන්නාහුයයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. Hallelujah. Hallelujah. Is this you? When people see you, say, this is a blessed man. මනුෂ්‍ය ඔබ දැක්කම කියනවා ඔබ ආශිර්වාද ලත්තේ. Hallelujah. Say I'm blessed. Hallelujah. මම ආශිර්වාද ලත්. I'm not going to allow my blessing to be robbed by the devil. මගේ ආශිර්වාදයට මම ඉඩ දෙන්නේ නැහැ යක්ෂයා විසින් සොරා ගන්නට. Hallelujah. Hallelujah. So remember that we live in two worlds. ඔබ මතක තබා ගන්න අපි ලෝක දෙකක ජීවත් වන්නේ. We live in two atmospheres, spiritual atmospheres. ආත්මික වාතාවරණයන් දෙකක අපි ජීවත් වෙනවා. We live our physical body. අපගේ physical body relates with the physical realm. අපගේ භෞතික ශරීරය භෞතික තලය නැත්නම් භෞතික ලෝකය එක්ක සම්බන්ධ වෙනවා. But our spiritual life නැත්නම් අපගේ ආත්මික ජීවිතය අනිත් අතට our spirit lives in the realm of the spirit. අපගේ ආත්මය ජීවත් වන්නේ ආත්මික තලයේ. It is another atmosphere. ඒ තවත් වාතාවරණයක්. Another environment. තවත් පරිසරයක්. And living by faith means that you focus on your spiritual more than your physical. ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අපගේ ආත්මික දේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා භෞතික දේ වෙනුවට. In 2 Corinthians chapter 4 verse 16 දෙක කොරින්තිය පොතේ 4 වන පරිච්ඡේදයේ දාස්. Remember the first verse that I brought 4:13. පළවෙනිව මම ගෙනාව 2 කොරින්ති 4:13. And it goes on in 16 the apostle Paul is bringing a wonderful teaching. ඉතා අලංකාර ඉගැන්වීමක් පාවුල් තුමා මෙතන ගෙනෙනවා. He says there for which cause we faint not but through our outward though our outward man perish yet the inward man is renewed day by day. එහෙන අපි ක්ලාන්ත නොවමු අපේ පිටත මිනිසයා ෂේ වෙන නමුත් අපේ අතුලාන්ත මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. He says for which we faint not. එහෙන අපි ක්ලාන්ත නොවමු. See once you get hold of living by faith learning the principles of faith whatever happens in your life you will not faint. Amen. ඇදහිල්ලේ ජීවත් වීම ඇදහිල්ලෙන් ජීවත් වීමේ ප්‍රතිපatti අපි අල්ලගත්තාම අපගේ ජීවිතේ කුමන දේ සිද්ධ වුණත් අපි ක්ලාන්ත වෙන්නේ නැහැ. Because there's no disadvantage to the man who walks by faith. මන්ද ඇදහිල්ලෙන් ජීවත් වෙන මිනිසයාට කිසිම අවාසිදායක තත්වයක් නැහැ. Because all things will work together for good. Hallelujah. මන්ද සියලු දේ ඒ මිනිසයාගේ යහපත කෙරෙහි ක්‍රියා කරන නිසා. Even the challenge, even the obstacle is for his promotion. Hallelujah. අපි අභියෝගය නැත්නම් බාධාව පවා ඔහුගේ ඒ උසස් වීම උදෙසායි. So this man says though our outward man perish although in the physical realm there will be challenges and pressure ඒ භෞතික තලයේ ලෝකයේ අපිට පීඩාකාරී තත්වයන් අභියෝග තිබෙන්න පුළුවන් but yet in the inner man the inward man නමුත් අතුලන්ත මිනිසයා I am renewed day by day hallelujah අලුත් වෙනවා දිනෙන් දින. You know as I listen to the word of God as I study and meditate the word of God my spirit man is been renewed hallelujah charged and stirred up hallelujah දිනපතා මම දේ වචනය අසනකොට මෙනෙහි කරනකොට මාගේ අතුලන්ත මිනිසයා කැලැත්ෙනවා ඉහළට එනවා. Next verse ඊළඟ පදය look at this very carefully. Next verse for our light affliction which is for a moment worketh us a far more exceeding and eternal weight of glory. Hallelujah. 2 Corinthians 4:18 ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජස් බාරයක් සාදා දෙන්නේ මක් නිසාද පෙනෙන දේ කාලිකය no. නොපෙනෙන දේ සදාකාලිකය. For our light reflection can you say අපගේ මොකද කොහොතකට පවතින දේ සැහැල්ලු දුක our light affliction මොහතකට පවතින සැහැල්ලු දුක no the challenge that you're going through right now the obstacle you're going through now you know God sees it as a light affliction ඔබ යන ඔබගේ බාධාව නැත්නම් අභියෝගය දෙවියන් වහන්සේ දකින්නේ සැහැල්ලු දුකක් හැටියට which is only for a moment hallelujah ඒ තිබෙන්නේ తాවකාලිකව it's not going to be there forever සදාකාලිකව තිබෙන්න යන්නේ නැහැ and it worketh us for a far exceeding and eternal weight of glory. ඒ සදාකාල තේජසක් අපට ලබා දෙනවා. Even that affliction is there not for your defeat. ඒ අභියෝගය පවා තිබෙන්නේ සැහැල්ලු දුක තිබෙන්නේ ඔබගේ පරාජයට නෙවෙයි. You know, God sees in his mind a far exceeding glory, a promotion for you. Hallelujah. Unwahansege manase dakinawa sada kala tejasak obo desa. You know, I wish you could get hold of this. Oba me de allaganna. If you get hold of this, no challenge, no obstacle is going to put you down. Hallelujah. Kisima abiyogayak kisima deyak obawa pahatata helanne neha oba me de allagattana. It worketh for us a far exceeding, far more exceeding eternal weight of glory. Me de thulin apita kriya karanawa e sada kala tejas bharayak. Just see the English words, far more exceeding. Hallelujah. Hallelujah. ඒ ස්ථානයේ ඉංග්‍රීසියෙන් කියනවා අපිට හිතා ගන්නවත් බැරි විදියට දෙවියන් වහන්සේ විශාල දෙයක් අපට ලබා දෙනවා කියලා. Hallelujah. Hallelujah. Say it's working for me. Hallelujah. ඒ මා වෙනුවෙන් ක්‍රියා කරනවා. Hallelujah. I want to encourage you today. මම කැමතියි ඔබට ධෛර්යමත් කරන්න අද දවසේ. Do not be downcast with what you're going through. ඔබ යන දේ තුලින් ඔබගේ වාතාවරණයෙන් තුලින් ඔබ අධෛර්යමත් වෙන්න එපා. Next verse. ඊළඟ පදය. It shows now how you can come out of this. කොහොමද මේකෙන් එළියට එන්න පුළුවන් කියලා මෙතන කියනවා. While we look not at the things which are seen. අපිට පෙනෙන දේ කෙරෙහි අපි බලන්නේ නැතුව. It's saying we are not looking at the things which we can see with our optical eyes. අපගේ පියවි ඇසෙන් අපිට පෙනෙන දේ අපි බලන්නේ නැහැ. I'm not focusing on what is happening. අපිට දැන් මගේ වාතාවරණය දෙස මම බලන්නේ නැහැ. Hallelujah. I refuse. මම ප්‍රතික්ෂේප කරනවා මගේ වාතාවරණය. I refuse to walk by my senses. මගේ පංච ඉන්ද්‍රිය නැවතීම මම ප්‍රතික්ෂේප කරනවා. But instead at the things which are not seen. මම දකින්නවා මට නොපෙනෙන දේ. Looking at the things which are not seen. නොපෙනෙන දේ කෙරෙහි බලමින්. Now how can somebody look at things that you cannot see? නොපෙනෙන දේ කොහොමද මිනිසයා දකින්නේ? It is speaking about the things that you can see with your inward spirit. ඔබගේ ඇතුළාන්තේ නැත්නම් ඔබගේ ආත්මෙන් ඔබට පෙනෙන දේ ගැනයි මෙතන කතා කරන්නේ. For the things which are seen are temporal. මන්ද පෙනෙන දේ తాවකාලිකයි. Hallelujah. Hallelujah. So the things that you see now, things that you feel, the Bible says God in the mind of God they are temporal. ඔබට හැඟෙන දේ, ඔබට දැනෙන දේ, ඔබගේ පියවි ඇස් වලින් පෙනෙන දේ බයිබලයේ හැටියට දෙවියන් වහන්සේගේ මානසිකත්වයේ එය తాවකාලිකයි. So that means they are changeable. They will change. ඒ දේ වෙනස් වෙන සුළුයි, ඒ වෙනස් කරන්න පුළුවන්. Hallelujah. Hallelujah. But the things which are not seen are eternal. Amen. නොපෙනෙන දේ සදාකාලිකයි. Hallelujah. Hallelujah. No, what are these unseen things? මොනවද මේ නොපෙනෙන දේවල්? It is the truth in the word of God. ඒ වචනේ ඇති සත්‍යතාවයන්. Hallelujah. Hallelujah. What God has said. දෙවියන් වහන්සේ කියා ඇති දේ. You cannot see it. අපිට ඒ දේ පෙනෙන්නේ නැහැ පියවි. But you can receive it into your spirit. නමුත් අපගේ ආත්මයට ඒ දේ ලබා ගන්න පුළුවන්. Hallelujah. Hallelujah. So they will not change. ඒ දේවල් වචනේ කියා ඇති දේවල් වෙනස් වෙන්නේ නැහැ. The truth will not change. සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. The facts will change. ඒ දත්ත වෙනස් වෙන්න පුළුවන්. You know what we see and what we understand, they are facts. අපි දකින දේ පියවි ඇසෙන් අපි මනසෙන් තේරුම් ගන්න දේවල් සියලු දේ දත්ත. But the truth is the word of God. It will never change. සත්‍යතාවය තිබෙන්නේ දේව වචනේ, දේව වචනේ කවදාකවත් වෙනස් වන්නේ නැහැ. Hallelujah. It is eternally settled in heaven. ස්වර්ගයේ සදාකාලිකව පවතිනවා දේව වචනේ. Hallelujah. Hallelujah. So we look not to the things that we see, but we hear. අපිට ඇසෙන දේවල්, අපට පෙනෙන දේවල් we hold on to the word of God. අපි දේව වචනයම අල්ලාගෙන සිටිනවා. Hallelujah. Hallelujah. You know, faith is not denying the facts. ඇදහිල්ල කියලා කියන්නේ අපි දත්ත නැහැ කියලා කියනව නෙවෙයි. You know, when you go through some sickness, ඔබ යම් රෝගයක් තුලින් යනවා නම්, maybe the doctor has given some report. දොස්තර වාර්තාවක් දීලා ඇති. Maybe you have some symptoms. සමහර රෝග ලක්ෂණ තියෙනවා වෙන්න පුළුවන්. But you are not denying those. ඔබ ඒ රෝග ලක්ෂණ නැහැ කියලා කියන්නේ නැහැ. But you make up you decide into your mind. ඔබගේ මනසේ ඔබ තීරණයක් ගන්න. That you are not allowing these facts. ඔබ මේ දත්ත වලට ඉඩ දෙන්නේ නැහැ. To rule your circumstances. ඔබගේ වාතාවරණය, ඔබගේ තත්වය පාලනය කරන්න. Hallelujah. Instead you look to the word of God. ඒ වෙනුවට ඔබ දේව වචනය කෙරෙහිම බලාගෙන සිටිනවා. And you overcome. ඔබ ජය ගන්නවා. Through the word of God. වචනය කරණ කොටගෙන. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Did you see that? ඔබ ඒ දැක්කද? Hallelujah. Hallelujah. So they are not there for your defeat. පරාජය වෙන්න නෙවෙයි ඔබගේ වාතාවරණය ඇත්තේ. What is seen is temporal. ඔබ දකින දේ తాවකාලිකයි. It is subject to change. වෙනස් වෙනසුලුයි. I want to show you a story, a beautiful story in the Old Testament. පරණගිවිසුමේ ලස්සන කතන්දරයක් මම පෙන්නන්න කැමතියි. Let's look at 2 Kings chapter 6. Are you with me? එක රාජාවලිය 6 වෙනි පදයේ. Hallelujah. Hello, are you with me? ඔබ මා සමකද? Are you with me? Don't go to sleep. 2 Kings chapter 6. දෙක රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයෙන්. Hallelujah. Hallelujah. Are you enjoying this teaching? භුක්ති විඳිනවාද ඔබ මේ ඉගැන්වීම? Chapter 6 verse 15. දෙක රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. This was a story about a man of God called Elisha. Elisha කියන දෙවියන් වහන්සේගේ මිනිසයා ගැනයි. Who knew the word of God? දේ වචනය ඔහු දැනගෙන හිටියා. Who knew the secret things of God? දෙවියන් වහන්සේගේ රහස් දැනගෙන හිටියා. And he had a servant. ඔහුට සේවකයෙක් හිටියා. One day early morning the servant went out early and he went and he had gone forth, behold, and a host compassed the city both with horses and chariots. His servant said to Elisha, "Alas, my master, how shall we do?" දෙවියන් වහන්සේගේ මිනිසයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල සමුදාවක් අශ්වයන් හා රථ ඇතිව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු, "අහෝ ස්වාමීනි, අපි මක් කරමුදයි?" ඔහුට කීයේය. A crisis situation has come up. ඉතාමත් බියගෙන දෙන අමාරු සමාන තත්ත්වයක්. Early morning he gets up and he sees armies of the enemies surrounding their camp. විරුද්ධකාරයන් ඔවුන්ගේ කඳ උර වට කරගෙන හමුදාවක් අශ්වයන් රථ තිබෙනවා දැක්කා. So the servant is scared, he's frightened. He comes to the man of God and says, "What shall we do?" සේවකයා බිය වෙලා දෙවියන් වහන්සේගේ මිනිස්සය වෙත දුව ගොස් කියනවා මොනව කරන්නද කියලා. You know, have you come across a situation that like that in your life? ඔබගේ ජීවිතයේ වැනි අවස්ථාවන් වලට ඔබ මුහුණ දීලා තිබෙනවද? You don't know what to do. ඔබ දන්නේ නැහැ කුමක් කරන්නද කියලා. You suddenly, you know, this situation seems impossible to handle. මේ වාතාවරණය, මේ අවස්ථාව ඉතාමත්ම අසීරු තත්වයක් කියලා ඔබට දැනෙනවා. So this man goes to the man of God. දෙවියන් වහන්සේගේ මිනිසයා වෙතට සේවකයා යනවා. Next verse. 16 වෙනි පදේ. And he answered. ඔහු උත්තර දුන්නා. And he answered. සහ ඔහු උත්තර දුන්නා. Fear not. Be nowanna. For they that be with us are more than they that be with them. Matnisada oun samaga sitinnanta wada api samaga sitinno bohoyai kiveya. This man of God was saying something that this servant did not understand. Devyan wahansege manushya yam deyak kiwwa me sevakayata beri una me de therum ganna. This the servant of God knew something and he saw something that the servant did not know or saw. දෙවියන් වහන්සේගේ මිනිසයා යම් දෙයක් දැක්කා, යම් දෙයක් දැනගෙන හිටියා. නමුත් ඒ දෙම සේවකයා දැක්කෙත් නැහැ, සේවකයා දැනගෙන හිටියෙත් නැහැ. The servant of God knew that although there are the enemies are there, we have more with us. Hallelujah. දෙවියන් වහන්සේගේ මිනිසයා දැනගෙන හිටියා, "ඔව්, සමුදාවක් සිටිනවා තමයි. නමුත් මගේ පැත්තේ ඉන්න හමුදාව ඊට වඩා බලවත් කියලා දැනන් හිටියා." So he was not afraid. ඔයි මිනිසා ඔබ යුන්නේ. But look next verse. ඊළඟ පදයේ දෙස බලමු. And Elisha prayed. එවිට Elisha යාඥා කොට. Did he pray and say, "Lord, save us from these enemies"? අනේ ස්වාමිනී ගලවන්න අපිව මේ හතුරන්ගෙන් කියලා කිව්වද? No, let this man, you know that, you know, our God will save us. අපේ දෙවියන් වහන්සේ අපිව ගලවයි කියලා මොර ගැස්වද? No, he said, "Lord, I pray thee, open his eyes that he may see." ස්වාමීන් වහන්සේ දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. Hallelujah. Hallelujah. You know, sometimes you can come to a pastor and say, "You know, pastor, I'm going through this problem. Can you pray for me?" සමහර වෙලාවට ඔබ සභාපාලකවරයෙක් ගාවට කියලා ගිහිල්ලා කියන්න පුළුවන්, "Pastor, මේ අමාරු තත්ත්වයක් තුලින් මම යනවා, ඔබ මට යාඥා කරනවද?" And what you want from the pastor is a solution. ඔබට අවශ්‍ය විසඳුමක් ඔබගේ සභාපාලකවරයාගෙන්. You know, maybe you are having some, let's say you are looking for a job. Oh, hitamu rakiyawak hoyenawa kiyala. So you want the pastor to pray, and when you go home, a job has to come. ඔබ හිතනවා ආ දැන් පාස්ටර් යාඥා කරනවා ගෙදර ගියහම මට රැකියාවක් ලැබෙනවා. But like this man Elisha, the pastor is praying different. Pastor is in open his eyes that he may know that all jobs are his belongs to him. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා යාඥා කරනවා ස්වාමීනි මොහුගේ ඇස් අරින්න සියලු රැකියාවන් ඔහුගේ බව දැනගන්න පිණිස. Hallelujah. Because until he sees, ඔහු දකින්නකම් he will not believe. ඔහු විශ්වාස කරන්න යන්නේ නැහැ. He has to see something from his spirit. ඔහුගේ ආත්මයෙන් යම් දෙයක් ඔහු දකින්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. That if I so many people feel I prayed, the pastor prayed, that pastor prayed but nothing happened. ඒකයි ගොඩක් අයට හැංගෙන්නේ අර පාස්ටර් යාඥා කරා මේ පාස්ටර් යාඥා කරා මමත් යාඥා කරා නමුත් මුකුත්ුන්නේ නැහැ. And they're going from place to place. තැනින් තැනට යනවා. You know, to get that miracle. E haskama laba ganna pe. But what you need is that your eyes must be open. Namuth obata avashya ek deyai obage as vivara wenna avashyai. Hallelujah. Here is he sub and the Lord answered the prayer. E yaknyawata deviyan wahanse pilithuru. Did the Lord answer the prayer? How did he answer the prayer? Kohomada deviyan wahanse yaknyawata pilithuru dunne? By opening the eyes of the young man and he saw. E tarunayage as පහදුසේක. Hallelujah. Hallelujah. May the eyes of God's people be open to see what God has given to us. දෙවියන් වහන්සේගේ සෙනගගේ ඇස් විවර වේවා. දෙවියන් වහන්සේ අපට දී ඇති දේවල් දැනගන්න පිණිස. And behold, the mountain was full of horses and chariots of the fire around about Elisha. එවිට එලීෂා වටේට ගිනි අශ්වයන් ගෙන්ද ගිනි රථවලින්ද කඳ පිරී තිබෙන බව ඔහු දුටුවේය. There's something in the realm of the spirit God wants his people to see. ආත්මික තලයේ යම් දෙයක් තිබෙනවා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා උන් වහන්සේගේ සෙනඟ දකින පිණිස. Because if we see we can understand and we can get hold of what belongs to us. අපි දැක්කොත් අපිට පුළුවන් ඒ දේ අපට අයිති දේ අත්පත් කරගන්නට. Hallelujah. But if you do not see, you'll be groping in the darkness. නමුත් ඔබ දැක්කේ නැත්නම් ඔබ අන්ධකාරයේ හැසිරෙන්න යනවා. Full of fear and full of confusion. බිය සහ වියවුල් භාවයෙන් යුක්තව. I believe this is the time, this month has been declared as a month of increased knowledge. මේ මාසය නම් කළා තිබුණා දැනුම වැඩි වීමේ මාසය කියලා. You know, when you receive the increased knowledge, your spiritual eyes open to see what God has given you. දේ වචනේ එලිදරව්ව අපගේ ජීවිතේ වැඩි වුණහම උන්වහන්සේ අපගේ ඇස් විවර වෙනවා දෙවියන් වහන්සේ අපට දී ඇති දේ දකින්නට. Look at the apostle Paul when he prayed for the church in Ephesus. බලන්න පාවුල් තුමා දෙස ඒ සභාවට යාඥා කරන විට. Ephesians chapter 1 verse 18. Ephesians පොතේ 1:18. This apostle, great apostle, is praying. ඔහු යාඥා කරනවා. He's praying. ඔහු යාඥා කරනවා. He says that the eyes of your understanding be enlightened, that you may know what is the hope of his calling and what the riches of the glory of his inheritance in the saints. උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් කියත් සුදවන්තයන් තුල උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කිමෙක්ද කියත්. See, the eyes of your understanding be enlightened. ඔබගේ ඇස් තේරුම් ගැනීමේ ඇස් ඔබගේ සිත් වල ඇස් විවර වෙන පිණිස යාඥා කරන. This is the prayer of every pastor. This should be the prayer of every pastor. මේක තමයි හැම සභාපාලකවරයෙකුගේ යාඥා විය යුත්තේ. You not to say God do the miracle, do it. Swami, do the miracle. Give miracles everywhere. හාස්කම් කරන්න හැමතැනම හාස්කම් කරන්න කියන එක නෙවෙයි. No, that the eyes of your understanding may be enlightened. ඔබගේ ඒ තේරුම් ගැනීමේ ඇස් විවරවන පිණිස. That you may know, because if you see, you will know what belongs to you. ඔබ දැක්කොත් ඔබ දැනගන්න යනවා ඔබට අයිති දේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. May the Lord open your eyes to see. දෙවියන් වහන්සේගේ ඔබගේ ඇස් විවර කෙරේවා ඔබ දකින පිණිස. We're going to close up now with 1 John chapter 4 verse 4. 1 යොහන් 4:4 දෙස බලමු. So what is God going to do? දෙවියන් වහන්සේ කුමක්ද කරන්න යන්නේ? Is he going to deliver you from the powers of darkness? ඒ අන්ධකාරයේ බලෙන් ඔබව නිදහස් කරන්න යනවද? Is he going to do something for you? ඔබ වෙනුවෙන් යම් දෙයක් කරන්න යනවද? In 1 John chapter 4 verse 4. 1 John chapter 1 යොහන් 4:4 Hallelujah. Hallelujah. Is 1 John chapter 4. Sorry. Yeah. Ye are of God, little children, and have overcome them. Hallelujah. මාගේ ප්‍රිය දරණුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිය. ඔබ ලෝකය ජයගෙන ඇත්තේය. You have overcome them. ඔබ ලෝකය ජයගෙන ඇත්තේය. It doesn't say you are going to overcome them. ඔබ ලෝකය ජය ගන්න යනවා නෙවෙයි. It doesn't say you if you pray hard you can overcome the struggles. වඩා යාඥා කරොත් ඔබට අභියෝගෙන් ජය ගන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. It says you have overcome you them. ඔබ ලෝකය ජයගෙන ඇත්තේය. This is a declaration by the sovereign God. But you can receive it into your spirit. It doesn't matter who you are, if you are a born again child of God, you have overcome all the forces of darkness. ඔබ නැවත උත්පාදනය වෙච්ච දෙවියන් වහන්සේගේ දරුවෙකු නම් සියලු අන්ධකාර බලවේග ඔබ ජයගෙන ඉවරයි. And it gives a reason why. එතන හේතුවක් දෙනවා. Because, hallelujah. Because එසේ වී ඇත්තේ මේ නිසයි. Greater is he that is in you than he that is in the world. ලෝකයේ සිටින තනත්තාට වඩා නුඹ තුල සිටින තනත්තා උතුම් නිසා. Hallelujah. Hallelujah. You can overcome, you have already overcome every situation. හැම අවස්ථාවකම ඔබ ජයගෙන ඉවරයි. That financial crisis. ඒ ආර්ථික අර්බුදය. That financial challenge. ඒ ආර්ථික අභියෝගය. That physical, you know, whatever it is. ඔබගේ ශාරීරික ප්‍රශ්න අභියෝගය you have overcome. Hallelujah. ඔබ ජයගෙන ඉවරයි. You have already overcome it. ඔබ ජයගෙන ඉවරයි. Because මේ නිසා the greater one lives in you. ඒ අතිවිශිෂ්ට තනන් වහන්සේ ඔබ තුල ජීවත් වෙන නිසා. Because he that is in you is greater than the obstacle. ඔබ තුල සිටින තනන් වහන්සේ ඔබගේ අභියෝගයට වඩා විශිෂ්ටයි නැත්නම් විශාලයි. He that is in you is bigger than whatever sickness that the doctors has said you have. Obathula sitina thanan wahanse vishalai dossarawaru obathula athi kiya athi rogiyata wada. He said he that is in the world. Hallelujah. Loke sitina thanatta wada. It can be anything that the world throws at you. Loke oba weta onama deyak visikarannata puluwan. You have overcome. Hallelujah. Oba jayagena ivarai. Hallelujah. Hallelujah. He that is in you has overcome. Hallelujah. Oba thula sitina thanan wahanse jayagena ivarai. You know, Pastor Chris was giving a story. Pastor Chris yam kathandaryak kiwa. Many years ago. Avurudu gannawakata kalin. You know, there were a lot of criticism against his ministry. ඔහුගේ සේවය බොහෝ ලෙස විවේචනය කරලා තිබුණා. They put it in the newspapers, in the internet, you know, lies about Pastor Chris. අන්තර්ජාලයේ පවුත් පත්‍රවල Pastor Chris ගැන බොහෝ වැරදි දේවල්. You know, when he heard that. ඒ දේවල් ආරංචි වුණාම he didn't get disturbed. ඔහු අධෛර්යමත් වුණේ නැහැ. He went to his room, he closed his room. ඔහු කාමරයේ දොර වහගෙන and for days දවස් ගණන් he was walking up and down. එහෙට මෙහෙට ඇවිද්දා. He said I have overcome these things. උඩට පල්ලෙහාට ඇවිදිමි. Because the greater one lives in me. ඒ අතිවිශිෂ්ට තනන් වහන්සේ මා තුල නිසා. Because he that is in me is greater than all this criticism. මා තුල සිටින තනන් වහන්සේ මේ සියලු විවේචනය කිරීම වලට වඩා විශාල නිසා. And I have overcome them, these shall not come against me. මේ දේවල් මම ජයගෙන ඉවරයි. They are defeated in Jesus mighty name. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් මේ පරාජිතයි. And he went on saying that letting his spirit speak those words of power. Oh digin digatama me deval prakasha karimin hitiya e wachana deva wachanayata ida dunna ohuta sevaya karannata. And as he began to speak those words. Oh e wachana katha karana vicha. As he began to speak the spirit of faith was released. E adahille aathmaya nidahas una. The same spirit that the psalmist was talking about. E geetha valiye liyapu kena katha karapu e maathmayama. And he found victory. Hallelujah. Ohu jaya labuwa. You know, today all over the world the people look to Pastor Chris as a very respected man of God. Ada loke purama minissu manushya balanawa Pastor Chris desa ගෞරවනීය පුද්ගලයෙක් හැටියට. Hallelujah. Hallelujah. You know, this is how you can change things in your life. මේ ආකාරයෙන් තමයි ඔබගේ ජීවිතයේ යම් කාරණා ඔබට වෙනස් කරන්න පුළුවන්. Whatever negative you can change it and bring it into your favor. ඔබගේ ඍණවාදී තත්වයන් කුමක් වුවත් ඔබගේ වරප්‍රසාදය කෙරෙහි ඒ තත්වයන් වෙනස් කරන්නට පුළුවන්. Hallelujah. Hallelujah. Praise be to God. ප්‍රශංසා වේවා. This is your day of victory. මේක තමයි ඔබගේ ජයග්‍රහණ. Today is a day of victory for you. අද දවස ජයග්‍රහණ දවස. You know, I believe today is very